තරාවිය නොඹ මගේරුව මුලින් සිතුවම් කළයි. අත පය තනා පිරියම් කළෙත් මෙවලවක් නැති නුඹ තමයි. මහා බබු නොවේ අම් මේ නුඹයි. හදවතද පන පෙව්වාවාගේ මල් සුවඳසේ මනු සුවඳදත් ඉව පවා මගේ සිතට දුන්නයි. කවිනු ජීවද කිවිලියකසේ කවි ගීත මට පුරු කළයි. මහා බබු නොවේ අම් මේ නුඹයි. බබුනොවේ අම්මේ නුඹයි.